තකඩ හොරකම් කළා මුන් දැන් නෙල්සන් මැන්ඩෙලා මරු වැඩ මිත්‍රෝනි මෙන්න මේක අපිට හරි වේදනයි නමුත් මේ රටේ නීතියේ තියෙන බලගතු අඩුපාඩුවක් බලන්න කොටකෙතන කාන්තාව 8 දෙනෙක් ඝාතනය කළා අපේ රහස් පොලිසිය බොහොම මහන්සි වෙලා මේ කාන්තාව මරපු ඝාතකයා උසාවියට ඉදිරිපත් උසාවිය මොකද කළේ නිදොස් කොට නිදහස් කළා ඒ කියන්නේ කාන්තාව මරලා තියෙන භූතයෝද කාන්තාව මරලා තියෙන පිටසක් වලින් ඇවිල්ලා නෑ අපේ රටේ නීතියේ තියෙන බලගතු අඩුපාඩුවක් එතන අපිට පේන්න තියෙන ඒක නිසා ඒ නීතිය හදන්න අපි තීරණය කළා තියෙනවා පස්වැදෑරුම් වැඩපිළිවෙලක් අපි ඊළඟ ආණ්ඩුවේ අවුරුදු 5ට ඉදිරිපත් කළා තියෙනවා එම වැඩපිළිවෙල මගින් අපි පළවෙනි වැඩපිළිවෙල තමයි දූෂණයෙන් තොර හොරබුරු නැති ආණ්ඩුවක් හදන්නේ